Sādhu, sādhu, sādhu. Sūpa vandam pavandhanti sadā gotama sāvaka. Yesam divāca ratto ca bhāvanāya rato. අද දින මේ භාවනා සම්භාෂණ අවස්ථාවේදී දෙවනි සැතිවාරයේ විදිහට අපේ භාවනාව පිළිබඳව හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට අත්පත්‍රිකාවක් තියෙනවා බුදු සමයේ භාවනාව කියලා. ඒක තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. ඉතින් එහි තියෙන සමස්ත කරුණු අපි කෙටියෙන් සාකච්ඡා කරනවා. පින්නතුන්ට පස්සේ ගිහිල්ලා ගෙදරදී තවදුරටත් කියවගෙන තමන්ගේ දැනුම දිනු කරගන්න පුළුවන්. පින්තුනේ ලෝකයේ හැම කල්හිම ගුණධම් අගයන, කර්මය අදහන සත්පුරුෂ ලෝකයා සිත දිනු කිරීමේ වැඩසටහන් වල යෙදුණා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ විශේෂයෙන්ම භාරත ජන සමාජයේ පුදුම විදියෙහි ආධ්‍යාත්මික ප්‍රබෝධයක් තිබුණා. බොහෝ දෙනෙක් මානසික දියුණුව සඳහා කටයුතු කළා. ඒ අය තමන් සතු සම්පත් සියල්ලක්ම අත්හැරලා ආධ්‍යාත්මික ජීවිතය සඳහා තමන්ගේ සමස්ත ජීවිතයම කැප කළා. සමහර අය රජ පවුල්වලින් මිලිගෙන් නික්මෙච්ච අය, සමහර අය සිටු පවුල්වලින්, සමහර අය වෙනදාන් කරන අය අතරේ, සමහර සුළු සේවකයන්. මේ කොයි සමාධි කාලයේ ඉඳලා ගිහිගෙන් නික්මුණත් බුදු සමය සලකන පිළිතුනේ ඒ හැම දෙනෙක්ම සමානයි කියලා. යම්කිසි කෙනෙකුට රජකම රජවටුන්න කෙනෙකුට හිටන්න පුළුවන් මහලොකු වටින දෙයක් දුප්පත් කෙනාගේ සිඟන්නාගේ හැරමිටිය පොල් කට්ටය කුඩා දෙයක් කියලා කෙනෙකුට හිටන්න පුළුවන්. රජතුමාට තමගේ සිහසුන, තමගේ ඔටුන්න යන්තේ වටිනවා නම් සිඟන්නාට තමගේ හැරමිටිය පොල් කට්ටය එපමණටම වටිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජ ඔටුන්න අත්හැරලා යම් කෙනෙක් පැවිදුනා නම් ඒ රජ ඔටුන්න අත්හැරලා පැවිදි වෙච්ච කෙනා දැකත්තයි වෑන්ටිලා අත්හැරලා කෙනෙක් පැවිදෙනවා නම් ඒ පැවිදි වෙච්ච කෙනාගේ මේ දෙන්නාගේම නිෂ්ක්‍රමණය ඉහිගෙන් නික්මීම මම සමාන කොට දකිනවා කියලා බුදුහාමර දේශනා කළා. වර්තමානයේ අපි නම් ලොකෝ රැකියාවක් කරලා ලොකු අධ්‍යාපන සුසුකමක් කියලා කිමිට කෙනෙක් අත්තරලා මහනුව අපි ලොකු වටිනාකමක් දෙනවා යඩනේ. නවත් කියලා දෙන බුදුදහම එහෙම දෙන්නේ නැහැ. බුදුදහමේ කවුරු පැවිදි වුණත්, කවුරු මේ ගිහිගෙන්නෙක් වුණත්, කවුරු නම් කාම සම්පත් අත්හැරලා මානසික දියුණුව සඳහා කැප වුණත් ඒ හැම දෙනාගේම උත්සාහය සමාන කොට සලකනවා. මේක බුදු සමයේ තියෙන විශේෂත්වයක්. පින්නතුනි එදා භාරත ජන සමාජයේ සමහර අය නිහිගෙන් නික්මනකට නෙවෙයි, දේපල අත්හැරිය විතරක් නෙවෙයි, ඥාති මිත්‍රාදී අත්හැරිය විතරක් නෙවෙයි, පින්නතුනි අතරින් පුළුවන් සියලුම දේවල් අත්හැරිය, ඇඳගෙන ඉන්න වස්ත්‍රයත් අත්හැරිය, ඒකත් අත්හැරලා මහා සීතල කාලවල තමන්ගේ ශරීරය විතරක් ඇතුව සමහරක්නම් භාවනා කළා. ඒ තරම් කැපවීමකින් මිනිසුන් මේ විදියට ක්‍රියා කළේ තමන්ගේ ආධ්‍යාත්මික සුවය, විමුක්තිය, මොක්ෂය බලාපොරොත්තු වී. එනිසාම ඔවුන්ට විවිධාකාරයේ ආධ්‍යාත්මික ප්‍රතිඵල ලැබුණා. හැබැයි පිළිතුරේ බුදුවරයෙක් ලෝකෙ පහළ වෙන කලින් ලෝකෙ මිනිස්සු කර්මය පිළිබඳ විශ්වාසය තිබුණා. හිත දිනු කිරීම ගැන විශ්වාසය පිටින් අත්දැකීමක් තිබුණා. ඒ විතරක් මේ පිළිතුරේ ඒ අය ධ්‍යාන ලැබලා, අවිඥා ලැබලා අහසින් යන පුරව මට්ටමට කියන දිනු බල හිටියා. එපමණක් නෙවෙයි, දවල් කාලේ මනුෂ්‍ය ලෝකේ කැමති මනෝභවනය කරපු සමහර අය සවස දිවා ගැනීම කරන්න බ්‍රහ්ම ලෝකේ ඉරිදි බලෙන් දීප අවස්ථා ගැන බෞද්ධ පොතේ සඳහන් වෙනවා. මෙවැනි වාතාවරණයක් තිබුණත් වෙනතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිනු ලෝකයේ පහළ වෙන කලින් ලෝකේ බොහෝ දෙනා දැනගෙන ඉන්නේ හිත දිනු කිරීමේ එක පැත්තක් විතරයි. බුදු සමයේ හැටියට භාවනා ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් බෙදෙනවා. ඒ තමයි චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා. දැන් මේ තුනාරති යථා කියලා සූත්‍රයක් තියෙනවා. සංයුක්තනිකායේ යථා කියලා සූත්‍රයක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ යන මුල්ුනේ ඒ යථා සූත්‍රේන ගාථාවක්. දිනක් දෙකෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ලෝක මිනිස්සු සත්‍යයන් අභ්‍යන්තර ගැටළු වලින් ඉන්නේ, බාහිර ගැටළු වලින් ඉන්නේ. මේ අභ්‍යන්තර සහ බාහිර ගැටළු වලින් නිදහසීම සඳහා ඔබ වහන්සේ දේශනා කරන මඟ මොකක්ද කියලා ප්‍රශ්න කළා. බුදුහාමුදුරනේ සඳහන් කළේ, සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං අඤ්ඤංච භාවයන් කියලා. ආනාපිනිපෝබිකෝ සෝයිමං විජිතේ යතං කියලා. සීලේ පිහිටිය නොවන තැනත්නා චිත්තං අඤ්ඤංච භාවයන් සිතත් ප්‍රඥාව වඩනවා. සිත කියන්නේ පිනතුනි සමාධිය, සමත භාවනාව. අඤ්ඤා කියන්නේ ප්‍රඥා භාවනා, විදර්ශනාව, ප්‍රඥාව කිරීම. මෙන්න මේ විදිහට බුදුදහමේදී මානසික සුවේ, මානසික ගැටලුවෙන් නිදහස් වීම මඟට දේශනා කළේ තියෙන්නේ සිල්වත් වෙලා සිතයි ප්‍රඥාවයි දිනු කිරීම. ତොට පිනතුනි සතර සතිපට්ඨානයේ තුල චිත්තානුපස්සනාවෙන් කරන්නේ මෙන්න මේක. ඒ වගේම ධම්මානුපස්සනාවෙන් කරන්නේ ප්‍රඥාව දියුණු කරගන්න. මෙතන තියෙන විශේෂත්වයක් තමයි චිත්ත භාවනා කියලා කියන්නේ අපේ විසිරලා කියන සිත එක කුසල අරමුණක බොහෝ කාලයක් පැවැත්වීම දීර්ඝ කිරීම. මේකට කියනවා චිත්ත භාවනා කියලා, සමත භාවනා කියලා. මේ සමත භාවනාවෙන් කරන්නේ හිතේ තියෙන නීවරණ, පංච නීවරණ දුරු කිරීමයි වෙන්නේ. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ඒ වගේ තියෙන බින්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ යටපත් කිරීමයි සමත භාවනාවෙන් චිත්ත භාවනාවෙන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් ලෝකේ බොහෝ දෙනා හඳුනාගෙන ඉන්නේ නීවරණ පහක් තියෙනවායි කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ නීවරණ පහයි කියලා. බුදුහාමුදුරුවෝ ඉපදෙන කලින් විතරක් නෙවෙයි, දැනුත් අපිත් එහෙමයි හිතන්නේ. නීවරණ පහක් විතරයි කියලා අපි හිතන්නේ. පින්නතුනි, නීවරණ පහ ගැන තමයි පෙර දහමේ නොයෙක් වෙන සඳහන් වන්නේ. ඒ ලෝක සමාජ සම්මත විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. හැබැයි ඒ වඩන පංච නීවරණ දුරු කිරීම පදනම් වෙන්නේ බුදුහාමෙහි සම්මා දිට්ඨි පුරේ යවන් කියලා කියනවා. සම්මා දිට්ඨිය පෙරදකොට ඒ සම්මා දිට්ඨිය අර සාමාන්‍ය කම්මකට සම්මා දිට්ඨිය විතරක් නෙවෙයි. ඒ සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨියක් හදනම් වෙලයි සම්මා සංකප්ප, සම්මා වාචාදී අනිත් කාරණා කිර වැයෙන්නේ. මෙන්න මේ වගේ ගාමිනී ලක්ෂණිය තමයි පංච නීවරණ දුරු කරපු කෙනා පංච නීවරණ යටපත් කරගෙන නිකන් ඉන්නේ නැහැ. ඒකන සමාහිතෝ භික්ඛවේ යථාබෝධං අජානාති කියලා කියනවා. සිත සමාධිමත් වූ කල්හි එතනත්තා ප්‍රඥාවෙන් ලෝකෙ දෙස බලනවා, යථාබෝධ ඥාන දර්ශනේ පහළ වෙනවා කියලා. ඒ කියන්නේ නීවරණ පහක් දුර්වල නිකන් ඉන්නේ නැහැ. එතනත්තාගේ හයවෙනි නීවරණයත් එතනත්තා දුරු කරනවා. කුමක්ද හයවෙනි නීවරණය? අවිද්‍යා කියන නීවරණය. පින්වතුනි, ලෝකයට පහළ වෙලා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ නීවරණ පහ අතරව තවත් නීවරණයක්, අවිද්‍යා නීවරණයක්, සැඟවී පවතින අවිද්‍යාව නැති නීවරණය ලෝකයට හඳුන්වා දෙන කොට පිළිතුරි. ලෝකයේ මිනිස්සු විතරක් නෙවෙයි, ලෝකය නිත්‍යයි, සැපයි, ආත්මයි කියලා හිතාගෙන ඉන්න මහා බ්‍රහ්මයා පවා කම්පාවටපත් වෙනවා, ලොමු දෙහ ගන්නවා කියලා සඳහන් කරනවා. අතිශය දීර්ඝ කාලයක් කල්පගාන එකම ආත්ම භාවයක එක දිගටම සිටීම සහ ඔහු සිටින ඒ කාලය තුළදීම ලෝකේ අනිත් සත්‍යයන් ආත්ම භව රහසක් මැරි මැරි ඉපදෙනවා දකින මහා බ්‍රහ්මී හිතනවා ලෝකේ අනිත්යයි අනිත් අනිත්‍ය වුණාට තමයි නිත්‍යයි කියන්නේ. මොකද අනිත්‍ය ඔක්කොම මේ පරිලෝක යද්දී තියා එක දිගටම ඉන්නවා. ඒක මෙයාට හිතෙන්නේ නෑ නිත්‍යයි කියලා. නමුත් බුදුරේ පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනකොට ඕපහා සංහාරපත් වෙනවා. අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දේශනා කරනකොට ඒකේ සුවිසින් සත්‍යය තමයි බුදු දහමේ සඳහන් කරන මේ 6 වෙනි නීවරණය. එනිසා පින්නතුනේ බුදු දහමෝස්සේ අපි භාවනා වඩනවා නම් නිතරම සඳහන් කරන කාරණයක් තමයි සම්මා දිට්ඨි පුරේ යවන් කියන කාරණේ. සම්මා දිට්ඨිය පෙරමුණිය තබාගෙනයි මේ යන්නට ඕනේ. ඒ තරක් නෙවෙයි. මේ යන ගමන් මගේ මඟසලකුණු ගැන අපට කිසියම් විදියක අවබෝධයක් තියෙන්නට ඕනේ. දින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරන මේ ස්වාමීන් වහන්සේලාට වෙලාව තිබුණා තව පිණ්ඩපාත යන්න. වීරයෙක් නිසා මේ ස්වාමීන් වහන්සේලා වෙන ශාස්ත්‍රෝදේවී අසකුවකට ගියා. මේ ප්‍රලාණේ අය බොහොම සුවඳව බාර අරගෙන සුවඳව කතා කළා. මේ අවස්ථාවේදී මේ ශාස්ත්‍රෝදේවීගේ ශ්‍රාවකයන් මේ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නය? ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රෝ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව. අපිත් වඩන්නේ මෛත්‍රී භාවනාව. ඒ නිසා අපි දෙවල්ලාම සමානයි නේද කියලා ප්‍රශ්නයක් කළා. අපිත් චිත්ත සමතේ අපිත් මෛත්‍රී භාවනාව සඳහන් කරනවා වඩනවා. ඔබ වහන්සේලා සරණ ගියපු ගෞතම ශාස්ත්‍රෝ වහන්සේ කොයි කාරණේම නේද? එනිසා අපි දෙගොල්ලාම සමානයි නේද කියලා සඳහන් කළා. පින්නතනි මෙන්න මෙතෙන් යා ස්වාමීන් වහන්සේලාට එකපාර උත්තරයක් දී ගන්න බැරි වුණා. උන්වහන්සේලක පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළේ නැහැ. පින්නමාද කරගෙන ඉවර වෙලා බුදුහාඳුරු හම් වෙන වැඩම කරපු අවස්ථාවේදී මේ කාරණය පැහැදිලි කළා. බුදුහාඳුරු සඳහන් කළා නැහැ මහණෙනි. ඒ මෛත්‍රිය ප්‍රගුණ කරාට අපි මෛත්‍රිය ප්‍රගුණ කරාට අපි දෙවල්ලා එක සමාන නැහැ කියලා. ඇයි ඒකට හේතුව? බුදුදහමෙහි සඳහන් කරන මෛත්‍රිය හෝ කෙසියම් සමතයක් සමතේ නවසන් වෙන්නේ නැහැ. ඒ සමතය ඊළඟට නිවන අභිමුඛ කොට නිවන ඉලක්ක කරගෙන සංයෝජන ප්‍රහීණ කිරීම, අවිද්‍යාව දුරු කිරීම ඉලක්ක කොටයි අපි මේ සමතේ දේශනා කරන්නේ, මෛත්‍රී භාවනා දේශනා කරන්නේ කියලා බුදුහාමුදුරු සනා කරනවා. මෙන්නට පින්තුනේ ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා භාවනා ක්‍රම අතර බුදුදහමේ ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමත භාවනාව, අනික විපස්සනා භාවනාව නැත්නම් විදර්ශනා භාවනාව කියලා කියනවා. එතකොට සමත භාවනාවේ මානේ මොකද්ද? අපේ අතීතයට අනාගතයට කියන මේ දෙපැත්තට දොන හිත එක කුසන අරමුණක වැඩි වේලාවක් දිගින් දිගටම රඳවා ගැනීමෙහි සබහා ගැනීමෙහි ප්‍රතිඵල විදියට සිත සමාධිමත් වෙනවා. සාමාන්‍ය කෙනෙක් සිත සමාධිමත් වෙලා හුවා වෙලාවට ඒ මානසික සුවයෙන් කාලය ගත කරන්න පුළුවන්. නමුත් බුදු සමය කොච්චර කාලයක් එක දිගට සමතෙන් හිටියත් ඒක කෙනෙක්ගේ සැබෑ සාර්ථකත්ව විදිහට සලකන්නේ නැහැ. ඒ සිත සමති උපයෝගී කරගෙන නැහැ. ලෝක යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන. චිත්ත සමතේ ලබා ගැනීම හරියට කරවල වෙලාවක ලයිට් එකක් දැම්මා වගේ. කියනයි දෙවොල් මුලාක නිවිල යන පුළුවන්, කරන්න එක නගන්න පුළුවන්. අන්න ඒ ලයිට් එක දාපු වෙලාවේ අපි ඉක්මනටම ලියුමක් ලියා ගන්නවා. ඒ ලියුම ලියාගත්තොත් කරන්ට් එක ගියත් ආලෝකේ නැතුණත් ලියුම මැකෙන්නේ නැහැ, ලියුම ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි අපි ටිකෙන් ටික හරි එකඟ කරන සිතින් හැකිතාක් දුරට අනිත්‍යතාවය මේ හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම අපේ ජීවිතේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියන අවබෝධය ටිකෙන් ටික හරි අපි දිනු කර ගන්නට ඕන. අපි ලබකෝ සුතමේ ඥානවට අනුව දැන් අපි මේ භාවනා පටන් ගන්නෙ සුතමේ ඥානයෙන් කිසියම් දැනුමක් අපි ලබාගෙනයි. අපි දැන් මේ ගමනක් යන පටන් ගත්තා. පටන් ගන්නේ නිකන් නෙවෙයි, ලිපිනිය ගමනේ ලිපිනිය අපේ නෙවිගේටරේට දාගෙන යන්නේ නිකන් නෙවෙයි. ගමන යන ඕන වෙන කියලා නිකන් එළියට බහින්නේ නැහැ. යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව එළියට බහලා වේගෙන් දියවට වැඩක් නැහැ. උත්සාහය විස්තරයි. ඒ නිසා ලිපිනිය දැනගෙන ගෙදරට වෙල හිටියක් තමයි. කවදා හරි දවසක පුළුවන් කියලා යන්න පුළුවන්. ලිපිනේ නොදෙන වේගින් යනට වඩා. ඒ නිසා පින්නතුනි අපේ චිත්ත සමතය පටන් ගන්නෙම ඒකින්ද මොකද බලාපොරොත්තු වෙන්නේ කියන එක. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා අපට දුක හටගන්නේ කොහොමද කියලා. දුක හටගන්නේ පින්නතුනි අවිද්‍යාව නිසා. දුකට ආසන්නම හේතුව බුදුදහමේ දක්වලා තියෙන්නේ තෘෂ්ණාව. හැබැයි තෘෂ්ණාව එක විදිහට අපට දුරු කරන්න බෑ. තණ්හාව දුරු කරන්න පරිසම්පාදී විදිහට ක්‍රමානුකූලව වේදනා ස්පර්ශ ආදී මේ කරුණු ටික ආපස්සට අවිද්‍යාව දක්වා දුරු වෙන කරුණු ටිකක් තියෙනවා. අවිද්‍යාව තමයි ඒ මූලිකම මුදුන් මුල විදිහට සැකන්නේ. අපි ඇසෙන් දකින රූපයකට කණෙන් අහන ශබ්දයකට ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් හයෙන් ගන්න අරමුණකට බැඳීමක් හරි රාගයක් හරි අමනාපයක් ද්වේෂයක් ගැටීමක් ඇති වෙනවා නම් ඇතිවන්නේ ඇයි? ඇතිවන්නේ ඒ රූපය හෝ ශබ්දය අහන දකිනකොට අපි හිතන්නේ ඒක ඊට කලිනුත් තිබ්බා කියලා. ඒ තරක් නෙවෙයි අපි හිතනවා ඒ අත්දැකීමෙන් පස්සේ ඒක ඉතුරු වෙනවා කියලා. මෙන්න මේක තමයි අපට කෙලෙස් ඇතිවීමේ ප්‍රධානතම හේතුව. මෙන්න මේ හේතුව මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදියට හැකිතාක් අපට බලන්න පුළුවන් නම් ජීවිතය ගැන ලැබෙන හැම අත්දැකීමකටම සම්බන්ධ කරගෙන එහෙම භාවිත කරන ප්‍රමාණයට පින්නතුනි අපි මේ බාහිර අරමුණ තුළ හිත බැස ගන්න ගතිය එන්න එන්නම අඩු වෙනවා. ඒ තරක් නෙවෙයි අපි බාහිර රූපයක් දකිනකොට අපට හිතෙන්නේ ඒ බාහිර රූපයේ ස්වභාවය අනුවයි අපට සැප දුක් ලැබෙන්නේ කියලා. බාහිර රූපයක් නැහැ කියලා කියනව නෙවෙයි. බාහිර ලෝකේ සතර මහා භූත රූප, ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප ඒකාරාශී වීමක් ලෝකේ තියෙනවා. හැබැයි ඒ ඒකාරාශී වෙච්ච සතර මහා භූත රූපයේ තුලට අපේ හිත බැසගත්තොත් මේක බාහිර තියෙයි කියලා, මේ අත්දැකීම ලැබෙන බාහිර දේ අනුව කියලා, ඊට පස්සේ ඒක හරහා ලැබෙන දුක් සැප දෙක අපට නොගෙනින්න බෑ. ඈත අහසේ මිරිඟුව තියෙයි කියලා අපි හිතුවටින් අපි මොලා වුණොතින් ඒක පස්සේ නොදුව ආයි බේරන්න බෑ. අපි අන්තිම වෙලාව ප්‍රඥාවෙන් දැක්කොතින් ඒ බාහිර රූපයේ යම් කිසි හේතු ටිකක් මත ඇති වෙච්ච දෙයක් ඒක නිර්මාණය වුණේ තමන්ගේ ස්වභාවය අනුව කියලා, තමන් කොච්චර තිබහ වුණත් කොච්චර බඩගින්නෙන් මැරුණත් තිබහෙන් මැරුණත් තමන් කවදාවත් ඒ මිරිඟුව පස්සේ දුවන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ දර්පණය තියෙනවා, කණ්ණාඩියේ රුත්තුල රූපයක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ නිර්මාණය වුණේ ඒ හේතු ටිකක එකතුවක් සහ මේ අභ්‍යන්තර රූපයේ ස්වභාවය නොනෙයි කියලා දැක්කොත් අර කණ්ණාඩියේ පේන රූපය ලස්සනයි කියලා රූපය බදාගන්න යන්නේ නැහැ. කණ්ණාඩියේ ලස්සන රූපයක් පේනවා නම් පේන්නේ මේ පැත්තේ තියෙන හේතු ටිකේ ප්‍රතිඵලයක් විදියට. එකෙන් කියන්නේ කණ්ණාඩියක් නැහැ කියලා. එකෙන් කියන්නේ කණ්ණාඩියේ දර්පණයේ ඡායාවක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒක පිටුපස්සේ ගිහිල්ලා ඒකට අත තියන්නේ නැහැ අපි. ඒක වෙනසක් කරන්න ඕන නම් කරන්නේ මේ පැත්තයි කරන්නේ. බාහිර රූපය තුළින් අපට දුකක් හෝ සැපක් එනව නම් ප්‍රඥාවන්ත කෙනා බාහිර රූපයට නෙවෙයි දොස් කියන්නේ. ඔහු දන්නවා ගැටලුව තියෙන අභ්‍යන්තරයේ කියලා. එනිසා උන් නිතරම අභ්‍යන්තරේ පැත්තට හැරිලා මේ පැත්ත එන්නෙම නිවැරදි කරගන්න උත්සාහ කරනවා. පින්නතුනි ලෝකයේ තියෙන සම්මුති සත්‍ය තුළින් කම්මසකත සම්මාදිට්ඨිය පදනම් කරගත්තු සාමාන්‍ය ලෝකයේ තියෙන අවබෝධය තුළින් කරන්නේ බාහිර වෙනස් කර කර යන එක. අපි පුණ්‍ය කර්මයන් කළා, අපට ලැබෙන දේපල, අපට හමු වෙන පුද්ගලයන්, ද්‍රව්‍ය යහපත් කරගන්න තමයි අපි දැන් උත්සාහ කරන්නේ. ඒක වරදක් නෙවෙයි. ඒක කිසියම් ප්‍රමාණයකින් අපිට තියෙන්න ඕනේ. ඒ දිමෙන නිසා තමයි ඔබට දහමේ දෙවෙනි පදනමට පියවර අපට යන්න අද හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි ඒ සියල්ලක්ම අපි සාර්ථක කරගත්තා. අපි කියමු අපට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ 10 දෙනාම ડોක්ටරේට් ගත්තා. සිංගල් ලෙවලින් ඩබල් ලෙවම ගත්තා කියලා කියනවා. ඒ වෙනත් නියමුන් 10 දෙනාම ප්‍රොෆෙසර් ලැබෙනවා. මහාචාර්යවරු වෙනවා. ඒ 10 දෙනාම රටවල් 10ක ජනාධිපතිවරු වෙනවා. එහෙම ජනාධිපතිවරු හිටියා. පින්නතුනි එහෙම වුණත් අපේ දුකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්ද? අපි මහලු වෙනකොට ඒ මහලු වීමෙන් වෙන දුකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්ද? අපි මරණයට සමීප වෙද්දී ඒ සමීප වීමෙන් වෙන දුක අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? අපි නැවත බලයකට යද්දී ඒ බලයක පිළිසිඳගෙන ඇතිවන දුකකින් අපට නිදහස් වෙන්නවත් මේ කිසිම දෙයකින් අපට පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි බාහිර දේවල් කියන වටා පිටාව අපි යම්කිසි විදියකට කම්මසකට සම්මාදිකිය පදනම් වෙච්ච අවබෝධයෙන් මුලින් පින්දහම් කළා. සාස්ත්‍රවා පුණ්‍ය භාගිය උපදිවිය පක්කා කියපු විදියට ශාස්ත්‍රවෝ පුණ්‍ය භාගිය දිය කරමින් ඇතිතාවුදුරට බාහිර පරිසරයක සකස් කරගන්න ඕන. හැබැයි සියල් 100ක් අපිට සම්පූර්ණ කරගන්න බෑ. අපි සැතරෙන ගමනේදී නොඑක් විදිය අනුපාඩු ගන්න අපිට තියෙනවා. ඒ මොන අනුපාඩු වණ්ඩික තිබුණත් වෙනතුනි හරියට ප්‍රඥාව ලබා ගත්තොත් ප්‍රඥාව ළඟදී අර සියලුම සාධක ටික අපිට ජය ගන්න පුළුවන්. අපේ ගෙදරවත් කොළ ගොඩක් තියෙන පුළුවන් කුණු ගොඩක්. ඒ කුණු ගොඩයන් ඇතුළේ අවුරුද්දක් දෙකක් එකට ගොඩ ගහපෝ කුණු ගොඩක් වෙන පුළුවන්. හැබැයි ඒ කොළ ගොඩ අයින් කරන්න අපට අවුරුදු දෙකක් යාමද? අවුරුදු දෙකක් යන තැනදී කොහොම අරුවතින් ඔක්කොම ටික සුදුසු ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි වෙනතුනි. අපි අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු සංහාර ටික අපිට කර්මක්ෂේ ගන්න පුළුවන්. පඤ්ඤා ආසාද මාර්ගය කියුවා ප්‍රඥාව නැමැති ප්‍රසාදයට නැගලා ප්‍රාසාදයට නැගලා ප්‍රඥාව නැමැති අඩුවෙන් අපිට මේක සිඳලා ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි වෙනතුනි ලෝකේ සමහර හිතේ පටන් වගේ අය කිසම් බෝධි වෙන අය කර්මයේ විපාක වශයෙන් නොයෙකුතිය අවශ්‍යතාවයක් සත්‍යයන් ලැබුණා. නමුත් ඒ සියලුම දුක් පිට මේ පැත්ත නිවැරදි කරගෙන ජයග්‍රහණය කළා. සමහර කාලයක අපට පාණය කරන්න බෑ. ඇතැම් විට කර්මානුරූපව අපෙන් අපි අමනාප වෙන, අපෙන් ඵල ගන්න දරුවෝ ළඟම ඥාතීන් ඇතැම් විට අමසත් වෙන්න පුළුවන්. අපට ලැබෙන සමාජය සසර අපේ මඩු පාඩු ගන්න නිසා තියෙන්නේ. ඒව අපට වළක්වන්න බෑ කියලා කියනවා. නමුත් පිළිතුර අපි මේ පැත්තෙන් රැකවරණය දාගත්තොත් අනිත් පැත්ත සියල්ලක්ම අපට ජයග්‍රහණය කරන්න පුළුවන්. ලෝසකහාඳුරගෙන අපි කයෙන් සඳහන් කළා. උමාසයේ ලොකු අවශ්‍යතාවක් තිබුණා. හැබැයි සියල්ලක්ම මේ පැත්තෙන් ජයග්‍රහණය කළා. ඒ වගේම අපි කිව්වනේ අර කොසොදයිතුමාගේ මාලිගාවේ ඉපදිච්ච ළමයි දෙන්නගෙන එක ළමේ පැදුරේ ඉන්නවා, අනිත් ළමේ ඇඳේ ඉන්නවනේ. ඇඳේ ඉන්න ළමේ ආඩම්බර වුණා. මට උගා පහසු වන් ඇඳේ තියෙන ඔයා මේ පැදුරු කඩමාලේ ඉන්නේ කියලා. නමුත් පැදුරු කඩමාලේ ඉඳගෙන අතීත නොදෙන විදිය ප්‍රඥාවකින් හිටියගෙන ඒකන කියන යාළුවා ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන්නේ පැදුර තියෙන්නේ සතර මහා බෝධ රූපමයි කියන්නේ. ඒ නිසා ලෝකේ බාහිර ලෝකේ කොයිතරම් ලක්ෂණ කිව්වත්, කොයිතරම් කැටය කිව්වත්, කොයිතරම් සිනිදුයි කිව්වත්, කොයිතරම් කළුයි කිව්වත් වෙනතුනි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා බෝධ රූප. එතන ප්‍රඥාව දිනු කරගත් කෙනාට ගලක් එකයි මලක් එකයි. ඒ නිසා ඔය දෙකේම තියෙන යථාර්ථය නෝනින් දකින්න. අන්න ඒ ප්‍රඥාව ලැබුණ කෙනා තමයි සැබෑ දර්ශි බවටපත් වෙන්නේ. ඒ නිසා තමයි බුදුදහමේ කියන්නේ පඤ්ඤා නරණ රතන කියලා. කෙනෙකුට තියෙන ලොකුම මැනක තමයි ප්‍රඥාව කියලා. එනිසා ප්‍රඥාව දියුණු කිරීම සඳහායි බුදුදහමේ සියලු අනුශාසනා ටික තියෙන්නේ. ඒක එකකින් ධර්මය අහලා සුතමී ඥානෙ වශයෙන් හැකිතාක් දුරට ලෝකයේ සිදුවන්නේ මොකද්ද? අපට දුක ඇති වෙනවා නම් දුක ඇති වෙන්නේ ඇයි? කොහොමද හේතුව කියන එක යලි යලිත් අපි නොනින් තේරුම් ගන්නට ඕන. අපිට යම් කිසි විදියක කෙනෙක් ගැන කල්පනා කරනකොට ඇතැමිට කේන්දියක් යනවනේ. එයා බැනපු දෙයක් ගැන මතක් වෙනවනේ. අපිට නොසලකපු දෙයක් ගැන මතක් වෙනවා. දැන් ඒක නාට ඒක මතකවත් නැහැ. සම්පූර්ණ මගේ ජීවිතෙන් එක ගියා ඇතැමිට එහෙම දෙයක් වුණාද කියලා දන්නේවත් නැහැ. අපි තාම ඒක හිතේ තියාගෙන තරමන තුල ඉන්නවා. තින තින බලන්න අපි දුක් විඳින්නේ නැහැ. ඒක අර අපි අර කන්නාඩි ළඟට ගිහිල්ලා අපේ රූපය කන්නාඩි ළඟ වැටුණට පස්සේ ඒ රූපයේ කාම තියෙනවා. අනේ ඒ රූපයට කවුවත් ගහද ගන්නෑ, බනිද ගන්නෑ, ඒක දිවිත කරවු දෙක ගලව ගනිද ගන්නෑ කියේ කියා අපි හිතන වගේ වැඩ. ඇත්තටම පින්නුතුනේ අපේ ජීවිතය අදාළ මේක. එනිසා මේක දැක්ක ප්‍රමාණයට පින්නුතුනේ එයා ප්‍රඥාවෙන් මේ සිද්ධිය ගැන දකිනවා. එක මොහොතක පින්නුතුනේ අපේ ජීවිතේ එක සිතුවිල්ලක් විතරයි තියෙන්නේ. සමුද සත්‍යයන් අපේ දරුවෝ ටිකක් තියෙනවා, මෞදේමපියෝ තියෙනවා, දේපලක් තියෙනවා, වාහනයක් තියෙනවා, රැකියාවක් තියෙනවා, උපාසකයෙක් තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. හරි. නමුත් ධර්මාර්ථ සත්‍යය යනකොට පින්නතුනේ එක මොහොතක ජීවිතය කියන්නේ එක සිතිවිල්ලක් විතරයි. යමක් සිතන මොහොත තමයි අපේ සම්පූර්ණ ජීවිතයන් දැකීම කියලා කියන්නේ. මෙන්න මේ සඳහා ප්‍රඥාව දිනු කිරීම තමයි බුදුදහමෙන් කරන්නේ. එතකොට සමත භාවනාවෙන් කරන්නේ අර කාමච්ඡන්දාදී පංච නීවරණ ටික යටපත් කිරීම. ඒක හරියට කැන්බිඩා කියන ජලාශයක් සංවර කරන වගේ, පිරිසිදු කරන වගේ වැඩක්. අන්න ඒ පිරිසිදු වෙච්ච වතුරෙන් විනිවිද යන අතුලෙ තියෙන දේවල් අපි නොනින් දකිනවා. ඒ පතුල බලනකොට මොකද පේන්නේ? සමාධිමත් වෙච්ච සිතින් පතුල බලනකොට පේන්නේ මොකද්ද? හැම වෙලාවෙම තියෙන මොකද්ද? සංකේත හේන පංච පාදාන ඛණ්ඩා දුක්ඛ. ඇතෙන් රූපයක් දැක්කා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ, මේ පංචේන්ද්‍රිය සහ මනස කරුණක් ආවා කියලා කියන්නේ මොකද්ද? හැම මොහොතකම පංච උපාදාන ස්කන්ධයක් හටගත්තා. ඒක ඉස්තරම කියන දෙයක් නෙවේ. ඒ මොහොතේ හේතු ටික ඇති විදිහට හටගත්තා. අස්මින් සතිදං හෝති. හේතු නැතිවීමෙන් එතනම නිරුද්ධ වෙනවා. අස්මින් අතපි දන්න හෝති. ඒ අතීතින් වර්තමානෙට එන දෙයක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන දෙයක් නෙවෙයි. අහොත්වා සම්බුතං හොත්වා නබවිසති. පින්නතුනි මේ සම්බුදු සසුනේ තියෙන මම හිතන්නේ වටිනාම වචන හතර තමයි අහොත්වා සම්බුතං හොත්වා නබවිසති කියන එක. පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හරියට අපි කන්නාඩිය ළඟට යනකොට කලින් එක රූපයේ තිබ්බේ නැහැ. ඒවලේ හටගත්ත හේතු දෙක නිසා ඒවලෙම හිතර නැති වුණා. ඒ විතරක් නෙවෙයි. දැන් අපි මේ ශබ්දයක් කළා. මේ ශබ්දය පෙර නොතිබී හටගත්තා. මෙතනම නිරුද්ධ වුණා, ඉතුරුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ ඇතිවෙච්ච ශබ්දය මේ ඇඟිලිවලට අයිතිද? මේ ඇඟිලිවලට අයිති නැහැ. එහෙනම් අයිති මොකටද? මගේ කනටද? කනටයි දෙන්නේ. එහෙනම් ඒක මගේ හිතටද? හිතටයි දෙන්නේ. එහෙනම් ඒක මේ වාතේ වාතේටද? නෑ. මේ ඇතිවෙච්ච ශබ්දය මේ එකම හේතුවකටවත් අයිති නෑ. හැබැයි මේ හේතු එකක්වත් නැති වුණොත්, අඩු වුණොත් මේ ශබ්දය හටගන්නේ නෑ. පින්නොත්නි අපි ඇත්තෙන් රූපයක් දකිනකොට මේ පැත්තේ ඇත්ත, බාහිර රූපය, විඥාණය, සංකාරාදී මේ හේතු ගානක එකතුවකින් ඒ මොහොතේ හටගන්න දෙයක්. හැබැයි ඒ හටගන්න දේ පිළිතුනේ කලින් ඉස්තරම තිබෙච්ච දෙයක් නෙවෙයි. බාහිර රූපේ තරක් නෙවෙයි. අපි කෙනෙක් ගැන හිතන්න බලන්න. ඔබ ඊටාම කැමති කෙනෙක් ගැන හිතන්න බලන්න. එයා ගැන හිතනකොට දැන් ඇත්තමිට ආදරයක් හිතේ හටගන්නේ. ඇතැම් කියා ලොකු රෝගයකින් ඉන්නවා නම් තරණයකින් දැනෙන අනුකම්පාවක් ඇති වෙනවා. මේකම පුද්ගලයා ගැන. ඊට පස්සේ ආරංචියක් කරන යා ලොකු බරපතල වරදක් කළා කියලා. කෝල් එකක් එනවා කළා දැන් පොලිසියෙන් අලංගිලා තියෙනවා. එතකොට කේන්තියක් යනවා. පින්නතුනේ මේ එකම පුද්ගලයා ගැන මේ අත්දැකීම ඇත්තටම අපේ දිගේ දිගට හිතේ තිමිතරම නැද නේද? නෑ පින්නතුනේ. ඒ තියෙන අත්දැකීම, ඒ තියෙන හැඟීම, ආකල්පය හිතේ එක දිගටම නොනවත්වා ඉස්තරම කියන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ ඇතිවන චිත්ත චෛතසිකවල ස්වභාවය අනුව අපේ අවිද්‍යාව, අපේ කර්මය, අපේ තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ටික එකතුවකින් ඒ මොහොතේ හටගන්න සිටුවිල්ල. නමුත් පින්නතුනි අපට හිතෙන්නේ කෙනෙක් ඇතමිට භෞතික ශරීරය වෙනස් වෙන්න පුළුවන්, මැරිලා යන්න පුළුවන්. නමුත් එයා ගැන තියෙන අත්දැකීම ස්ථිරවම දිගට තියෙන දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. සමපින්තුන් ඒකවත් ස්ථිරව කියන දෙයක් නෙවෙයි. එතකොට අපට දුක හටගන්නේ ඇයි? අපි පින්නතුනේ මෙන්න මේ ළමන අධ්‍යයන ටික එක දිගටම තියෙන දෙයක් කියන හැඟීම නැමැති අනවබෝධය අවිද්‍යාව නිසා තමයි අපේ දකින අහන දේ වගේම දැකපු අහපු දේ ගැන අපට හිතේ කෙලෙස් ඇති වෙන්නේ. මෙන්න මේ අවිද්‍යාව දුරු කරගන්න අපි උපරිම උත්සාහයෙන් දැරුවොත් පින්නතුනේ ඒ දරණ ප්‍රමාණයට තමන්ගේ අවිද්‍යාව දුරු වෙනවා. ඒ කරන ප්‍රමාණයට තමන්ගේ ආයතන පිරිසිදු වෙනවා. ඇස කන නාසය ආදී මේ ආයතන හය එන්න එන්නම ශාප් වෙනවා, මුවහත් වෙනවා. මුවහත් වෙන්නේ මොකද වෙන්නේ? බාහිරට සිත බැස ගන්න ගතිය ටිකෙන් ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන්න තමන්ගේ ප්‍රඥාව දිනු වෙනවා. තමන් දකින අහන දේවල් ගැන අවබෝධය මේ මොහොතේ ඇති වෙන දෙයක් නේද කියන ප්‍රඥාවට යාපත් වෙනවා. හැබැයි බය වෙන දෙයක් නැහැ මොනා කියලා. එයා සැබෑ ලෝකෙන් යා පැනලියන්නේ නැහැ. එයා සැබෑ ලෝකයේ තියෙන වදකීම් ටිකෙන් නිදහස් වෙන්නේ නැහැ. දෙමෝපියන් වශයෙන්, දරුවන් වශයෙන්, රැකියාවක් කරන කෙනෙක් වශයෙන් කුමන හෝ විදියක එයාට වගකීමක් තියෙනවා නම් මේ අවබෝධය ලැබිච්ච කෙනා ඒකෙන් පැහැලෙන්නේ නැහැ. එයා මේ අවබෝධය නැති කෙනාටත් වඩා හොඳට ඒ දේ එයා ප්‍රගුණ කරනවා. දැන් අපි දන්නවනේ අපි කණ්ණාඩි ළඟට යනවා. කණ්ණාඩි රූපය වලම නැති වෙනවා. නමුත් වෙන දිනකට කණ්ණාඩියත් එක අමනාපය හදලා කරනවා. අපි කණ්ණාඩියකට ආයිනම් වල පලාතේවත් යන්නේ නැහැ කියලා කියනවාද? අපි තව තවත් යනෝනේ කණ්ණාඩියට බලන්න ඕනනේ. අපි දන්න ඒ මොහොතේ ඇතිවන දේක් එතනම නැති වෙනවා කියලා. නමුත් අපි ඒකේ තත්ත්වය කොහොම වුණත් යලි යලි කණ්ණාඩි ළඟට යනවා. යලි යලි මුහුණ පිරිසිදු කරනවා. කොණ්ඩේ පිරන ඔය ප්‍රයෝජන අපි ගන්නවා. අන්ති වගේ තමයි වෙනතර රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේ දකින්නවා කෙනෙක් දකින්නවා කියලා කියන්නේ කෙනෙක් ගැන අහනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය හයම අරමුණු ගන්නවා කියලා කියන්නේ. හරියට කණ්ණාඩි ළඟට යනවා වගේ වැඩක් කියලා ඒක දන්නවා. එහෙම දැනගෙන රහතන් වහන්සේ මිනිසුන්ට බණ කියන්නත් යනවා. අම්ම ඉන්නවා නම් අම්මට බණ කියන්නත් යනවා. සහෝදර සහෝදරිය ඉන්නවා නම් ඒගොල්ලන්ට ගිහින් කතා කරලා ඒගොල්ලෝ මහාන කරගන්නවා. දැන් සැලොත් සමර බලන්නේ නංගිල මල්ල 6 දෙනෙක් කියලා. 6 දෙනාම මහාන කරගත්තා. අම්මම නාදී 7 දෙනෙක් ලෝකෙට රහතන් වහන්සේලා 7 දෙනෙක් පිටුනේ අම්මගේ දරුවෝ 7 දෙනාම රහත් වුණා. විතරක් නෙවෙයි සැලොත් සමර අන්තිම කාලේ අම්මත් සයගෙන ගිහලා අම්මට බණ කියලා අම්මා සෝවාන් කෙරෙව්වා. පින්නතුනි මේ අවබෝධය ලැබිච්ච කෙනාගේ ළඟ ලොකු කරුණාවක් ඇති වෙන අනිත්‍යයෙන්. අනේ මේ අපේ ලෝකේ අනිත්‍යය අපේ සංසාරේදී මෞර්යමාපිය වෙච්චා නේද? Taman ලේන් දහලිය පෝෂණය කරන කොයි නේද? අනේ ඒ දුකෙන් නිදහස් වෙන මේ මගේ කියලා දෙන්න ඕන නේද? ඒ අය අපාගත වෙන තින අවස්ථාවෙන් ඒ අය මග හැරලා ගලා කොහොම හරි ඒ අයට සුගතිය පිහිටන්න උපකාරයක් කරන්න ඕන නේද කියන දැඩි අනුකම්පාවක් එයාට ලෝකයේ පිළිවඳ ඇති වෙනවා. මේක තමයි පින්නතුනි කෙනෙකුට මේ ධර්මාවබෝධය ලැබෙන තිබෙනදී කෙනෙක් අඩුපාඩුවකදී දොස් කියනවා, විවේචනය කරනවා විතරක් නෙවෙයි අම්ම කෙනෙක් දරුවෙක් දැස බලනවා වගේ වැරදක් අඩුපාඩුවක් සිදුවන කෙනා ගැන බලනවා. මේක තමයි පින්නතුනි ධර්මයෙන් ඇතිවන අවබෝධය, ප්‍රබෝධය, ජීවිත අවබෝධය. මෙන්න මේ ගමන් මාර්ගයේදී පින්නතුනි සමත විදර්ශනා කියන භාවනා දෙකේදී විදර්ශනා භාවනාවට කලින් අපි සමත භාවනාව දිරු කරනවා. බුදුදහමෙහි භාවනා ක්‍රම 40 ගැන සඳහන් වෙනවා. ඒකට අපි කියනවා සම 40 කර්මස්ථාන කියලා. භාවනා ටෙක්නික්, කමඨාන් කියන ටෙක්නික්, මෙතඩ් 40ක් තියෙනවා. දස අනුස්සති, දස අසින, දස අසුබ, ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාචර ධ්‍යාන, ආහාර පිටිකුල මනසිකාරය, ධර්ම මනසිකාරය. මේ වගේ පිළිතුරු 40ක් තියෙනවා. මේ 40ම මුල් පියවර විවෘතමානයේ සමත භාවනා විදියට. හැබැයි මේ හැම සමත කමඨහනක්ම අවසන් කරන්නේ අපි විදර්ශනා පැත්තට හිත යොමු කරලා. ඒ කමඨාන් 44 පිළිතුනේ. කමඨාන් 44ක් කමඨාන් 4ක් භාවනා ක්‍රම 4ක් ප්‍රධාන භාවනා කමඨාන් විදියට ආරක්ෂක භාවනා විදියට අතීතයේ පටන්ම බෞද්ධ ශ්‍රාවකයන් පුහුණු කළේද. බාරේති කුසල ධම්මේ ආශේවති වණ්ඩේති ඒතායාති භාවනා කියලා කියන විදියට එක කුසල අරමුණක යලි යටි සිට භාවිත කිරීමෙන් භාවනාවෙන් කරන්නේ විශේෂයෙන්ම ඒ කමඨහන අතුරේ. ඒ හැම කමඨහනකින්ම හිත කෙට සමාධිමත් කරගෙන ප්‍රඥා පැත්තට හිත යොමු කරන්න පුළුවන්. හැබැයි ඒ අතරිනුත් ප්‍රධාන කමඨහන් හතරක් නිතර අපේ බෞද්ධයන් පුරුදු කරනවා. ඒ තමයි බුද්ධානුස්සති මෙත්තායිස අසුභං මරණස්සති කියපු විදියට. බුද්ධානුස්සතියයි මෛත්‍රී භාවනාවත් අසුභ භාවනාවත් මරණානුස්සතියක් කියන මේ භාවනා හතර. අපි ගියේ පොයින්ට් මේ හතර ටිකක් වුණු කළා. දැන් අපි විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන වගේම මේ භාවනා මෙතෙන්දී පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. හැම භාවනාවක්ම අපි අවසන් කරන්නේ කියනුනේ විදර්ශනා පැත්තට යොමු කරලා. මෙතෙන්දී ප්‍රධාන දෙයක් තමයි වෙනතුනේ සති නිමිත්ත කියන කාරණේ. සති නිමිත්ත කියන්නේ අපේ සිහිය එක තැනක අපි බැඳලා තියෙනවා. ඇයි බැඳලා තියන්නේ? නිතරම මේක එහෙම යනවා. ඇතැම් විට අපි පිරිසූත්‍රයක් කිව්වන් ගාථාවක් කිව්වත් කිතිවිසෝ ගාථාව කියන්නේ ඒක කියලා ඉවර වෙද්දී කොයි තරම් දුර යනවද හිතන්නේ? ගාථාවක් කියලා යනවා. නම සිත නොයේ තැන් වලට යනවා. අන්නේ යන හිත පිනතුනේ එක තැනක ගැට ගහගෙන අපි මේක කරනකොට හිත දුවන්නේ නැහැ. මේක එක්තරා ක්‍රමයක්. මේක පිනතුනේ පෙළ ධර්මයේ ත්‍රිපිටකයේ විශේෂයෙන් අපි ධර්මයේ අනිවාර්ය අංගයක් විදිහට සඳහන් කරලා තියෙනවා සති නිමිත්ත කියන එක. මේක චප්පාණක සූත්‍රයේ මේක අවධානය කරලා තියෙනවා. චප්පාණක කියන්නේ සත්තු 6 දෙනෙක් ගැන තියෙන සූත්‍රය. මතකයි නේද? කලින් බණහපු පිනතුන් දන්නව සත්තු 6 දෙනෙක් ඉන්නවා. කවුද 6 දෙනා? බල්ලෙක් ඉන්නවා, සිවලෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, කිඹුලෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා, කුරුලෙක් ඉන්නවා. මේ සත්තු 6 දෙනෙක් අරගෙන තාම ශක්තිමත් ඒ 6 දෙනාගේම වරිගයකට ගැට ගහලා අතරිනවා. අතරිනා මොකද වෙන්නේ? ඒ සත්තු 6 දෙනාගේ ශක්තිමත් සතානේ 5 දෙනා මැදගෙන යනවා. ඒක තමයි කාරණා. දැමිට කුරුල්ලා ශක්තිමත් වෙනකොට ලොකු උපස්සෙක් වගේ නම් අනිත් සත්තු 5 දෙනා මැදගෙන පියාඹෙන්නත් පුළුවන්. සමහර උපස්සෝ හරක් අරගෙන පියාඹෙනවා. එළුව අරගෙන පියාඹෙනවා. එහෙම පුළුවන්. පින්නතුනේ අන්නේ වගේ තමයි මේ සත්තු 6 දෙනාට උපමා කළේ මොකද්ද? අපේ මේ ආයතන ඉන්ද්‍රිය 6 ඇස කන ආදී මේ ඉන්ද්‍රිය 6 මේ ඉන්ද්‍රියයන් එක එක ඉන්ද්‍රියක් නිතරම එකක් පස්සේ නිතරම දුවනවා. දැන් කන පස්සේ දැන් දුවන්නේ කොහෙද කියලා හිතන්න බැහැ සමහරට. ඇතැම් විට අතීත සිද්ධිය මතක් වුණොත් දැන් ගෙදරගෙන එනකොට මොකක් හරි මතක් වෙලා නම් තියෙන්නේ දොර වහන්න බැරුණා නම් හරි මොකක් හරි. දැන් ඒක මතම තමයි දැන් මේ අනිත් හිත. දැන් කියන්නේ. පින්නතනේ නිතරම මේ හයේ ලක්ෂණය තමයි එකක් නිතරම වැඩගෙන යනවා. අන්න එවැනි ස්වභාවයුක්ත දේ අපි කරන්නේ එක කණුවක බඳින වගේ. අර 6 දෙනාම එක කණුවක බැඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සතු 6 දෙනා එහාට මෙහාට ඇදලා ඇදලා බැරි මතන කණුව නගම ඒ අය වාඩි වෙනවා. අන්න ඒ වගේ තමයි අපි කරන දේවල් සති නිමිත්ත නැමැති නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා සඳහන් කරනවා. නාසයේ කෙරවර හරේ උඩතොලේ ළඟ හරේ අපේ සිහිය සියුම් විදිහට තියාගන්න. ඒ සිහිය තියාගෙන තමයි දිනෙදා වැඩ කරන්න පුළුවන් වෙනවා. මේක ඇත්තමිට කතා කරනකොට ටිකක් අමාරුයි. නමුත් අනිත් හැම වැඩේදීම තමන්ට කරන්න පුළුවන්. එතකොට තමන් කරන වැඩේ සිහියෙන් කරන්නේ. විශේෂයෙන් පින්නතුනේ තමන් වාඩි වෙලා භාවනා කරනකොට මේ අනිවාර්ය දෙයක් එලිටත් භාවිත කරන්න ඕන. එහෙම වුණොත් තමයි නියම විදිහට අපේ සිහිය දිනුනේ. සමහර කෙනෙක් හිතනවා මේක තියෙන ආනාපාන සතියේ ඒතරයි කියලා. නමුත් වෙනතන එහෙම නැහැ. වරක් රාහුල පොඩි හාමුදුරුවනේ සති නිමිත්තට හිත තියාගෙන ඉන්නවා. ඉන්නකොට එතනින් සරුවත් හාමුදුරුව යනවා. සරුවත් හාමුදුරුව කියනවා රාහුල ඔබ සති නිමිත්තට හිත තියාගෙන දැන් ඉන්නේ හොඳයි. එහෙනම් දැන් ඒකටම ආනාපාන සතිය කරන්න කියලා. එතකොට ආනාපාන සතිය සති නිමිත්තයි එකම වෙන්නේ නැහැ. සති නිමිත්තත් එක මෛත්‍රී කරන්න පුළුවන්, සති නිමිත්තත් එක බුදු වෙන භාවනා කරන්න පුළුවන්, සති නිමිත්තත් එක අසුභ භාවනා කරන්න පුළුවන්, සති නිමිත්තත් එක ආනාපාන සතිය කරන්න පුළුවන්. එතකොට සති නිමිත්තෙන් කරන්නේ තමන්ගේ සිහිය එහෙමයේ දවන සිත අර්ථතු හයදනා එක ශක්තිමත් කනෝක බැඳ වගේ නිතරම හිත තියාගෙන වැඩ කරනවා. එතකොට පින්නතුනි හිත අතීතයේද අනාගතයේද දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙලා තමන් හිත ටිකෙන් ටික තැම්පත් වෙන ගතිය දෙනවා. අන්න ඒකත් සිහි තියාගෙන දැන් අපි මේ බුද්ධානුස්සති ආදී සතර කමඨාන අතරින් ටික ටික අපි විනාඩි කිහිපයක් බැගින් දිනු කරන්න පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි ටිකක් වෙලා ඔබේ සඳහා සූදානම් වෙන්න. ඔබේ ශරීරය ඉතාම පහසු ඉරියව්වක ඔබට වැඩිපුර වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක තියාගන්න. හැබැයි ඉතින් අවන්ට පහසු ඉරියව්ව තමයි රමිනේ වතාගෙන ඉන්න එක. ඒක පිනොතින් මුලදී ටිකක් අමාරු තමයි. නමුත් ටිකක් වෙලා ගියාට පස්සේ ඒක තමන්ට පහසුම ඉරියව්ව බවට පත් වෙනවා. සමහර විට ශරීරය ආබාධ තියෙන පිනොත නැති. ඒයි පිනොතන කැමති විදියට ඉන්න කමක් නැහැ. නමුත් නිරෝගී පිනොතන උපරිම උත්සාහ කරන්න තමගේ ශරීරය මේ පද්මාසනයෙන් නැත්නම් එරෙහිව බඳගෙන තියාගන්න උත්සාහ කරන්න. ශරීරයේ පින්නතුනි ඉතාම සැහැල්ලුවෙන් පවත්වා ගන්න. ශරීරය ඉතාම රිලැක්ස් එකේ තියාගන්න. අත් දෙකත් වම් අතුලෙන් දකුණු අත තියාගෙන තමගේ මහා කැඟිලි දෙක එක සමීපයට තියාගන්න. දැන් මම මාගේ සිත දිනු කිරීම සඳහායි මම සූදානම් වන්නේ. මම ඉතාම පිරිසිදු ප්‍රසන්න පරිසරයක වාඩි වෙලා ඉන්නේ. තව බොහෝ දිනක් මා සමග සිත දිනු කරනවා. ඉතින් ඒ ඇගේ ආධ්‍යාත්මික ශක්තියත් මගේ ජීවිතේට මම එකතු කරගන්නවා. මගේ සසර දිනු කරන ආධ්‍යාත්මික ශක්තියත් මං එයාගේ මෙත් සිතින් පවරනවා. එයාට ආශිර්වාදයක් පිණිස. ඒ වගේම සත්‍ය වෙන ගමනේදී මගේ කයෙන් වචනයෙන් සිතින් මරුපාල වෙච්ච අය මා අවට ඉන්නට පුළුවන්. මිනිස්සේ කොතනක ඉන්න පුළුවන්. ඇතැමිට යත්තම් පිරිනොන් පාල කියනත් පුළුවන්. ඒ කෙසේ වුණත් මා සත්‍ය වෙන ගමනේදී මගේ දැනුමත් හෝ නොදැනුමත් මගේ සිත කය වචනය කියන තුන්දොරින් ආඩෝ ආඩුවක් පරදක් සිදුනා නම් ඒ සියලුම දෙනා මට සමාව දෙන සේක්වා. ඒ වගේම ඔවුන්ගේ කුසල ශක්තිය මගේ ආධ්‍යාත්මික ශක්තියට මම එකතු කරගන්නවා. මගේ ශරීරයේ තියෙන ඉරියව්ව ගැන මම දැන් වාග් සැලකීමක් කරනවා. මගේ දෙපයේ පටන් දනහිස දෑත වැලමිට කුස කුරහිස බෙල්ල හිස දක්වා මේ මාගේ ඉරියව්ව ගැන මම ඉතාම සැලකිල්ලෙන් නුවණින් කාර්යගත කරනවා. දැන් මට දැනෙන මගේ හුස්ම ගැනීම හා පිට කිරීම පමණයි. මම අතීත අරමුණු සිහි කරන්නේ නැහැ. අනාගත අරමුණු සිහි කරන්නේ නැහැ. වර්තමාන මොහොතෙහි මගේ සිත උපරිම වශයෙන් සිහි පිටවා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තබා ගන්නා ගමන් මා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා. බුදුහාමුදුරන්ගේ තහම ලස්සන ප්‍රසන්න රූපයක් මගේ ඉදිරියෙන් නිර්මාණය කරගන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාරාංශයේ කලබලක්ෂයක් මුළුල්ලෙහි අනන්ත වූ පරිත්‍යාගයන් සිදු කරලා ලෝක සත්‍යය කෙරෙහි අපරිමිත දයාවකින් පාරමිතා පුරලා සත්‍ය අවබෝධය කළ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර උතුමේ ඒ උතුමන් වහන්සේගේ ගුණ සමුදාය මම දැන් හදවතින් සිහි කරනවා. බුදුරජාණන් වහන්සේගේ සැබෑ නුවණ මා ඉදිරියේ තියෙනවා කියන හැඟීමෙන් බුදුහාමුදුරුව සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ ජයන්ති මහබෝධි මූලයේදී වජිරාසනය මත පියුමක් මත බුදුරැස් සිටින්නින් බුදුහාමුදුරුව වැඩ සිටිනවා. ඒ බුදුහාමුදුරුව තමගේ චිත්ත සංඛාරගත පරාණාදී සියලු කෙලෙස් සපුරාම දුරු කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහන් අරහන් නම් වනසේක. ඒ බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ මාර්ග උපදේශයක් නැතුව තමන්ගේම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ නිසා බුදුහාමුදුරන්ට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වහන්සේක. ඒ වගේම බුදුහාමුදුරෝ අෂ්ටවිද්‍යාව පසළොස් ශ්‍රණ ධර්මයෙන් යුක්තයි. ප්‍රථම ධ්‍යාන ආදී රූපාවචර ධ්‍යාන ආකාසානායතන ආදී අරූපාවචර ධ්‍යාන කියන මේ අෂ්ට සමන්නති ලබා ගත්තා. ඒ වගේම සීලය, ඉන්ද්‍රිය සංවරය, හිරියොත්ක ආදී චර්ණ ධර්මයන් යුක්ත වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට විද්‍යා ධර්ම සම්පන්න කියලා කියනවා. විද්‍යා ධර්ම සම්පන්න නම් වරසේක. බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියනවා. උන්වහන්සේ සාරාංශ කලපලක්ෂයක් කෙරෙන පුරණ සමයේ තමත් මොන මෙහෙත් හැම දිනාටම යහපත සිදු කරමින් ඊතාරම පියුතුරු පරිත්‍රාණෝ නිර්මල ආධ්‍යාත්මික ගමන කියලුනා. ඒ වගේම උන්වහන්සේ සම්මා සම්බුද්දත්වයට පත් වෙලා අවුරුදු 45 ජීවිත කාලය තුල ඊතාම ප්‍රසන්න ගමනකින් වඩමින් ලෝකයේ වෙමින් අපමණ යහපත කළා. ඒ බුදුරජාණන් වහන්සේ සුගත නම්සේක. බුදුරජාණන් වහන්සේට ලෝක විදූ කියලා කියනවා. වහන්සේ මේසේ කියන කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය හරියට අපේ තියෙන නෙළගිරියක් වගේ ඊටාම පිළිසිඳ මනින් අවබෝධ කරගත්තා. ඒ සත්‍ය නිපදලා ඉන්න ස්ථාන, ඒ සත්‍ය නිපදීමට හේතු වන කර්මේනොත්, ඒ සත්‍යයන් තුතු වීමට හේතු වන හේතු නැවත ඉපදෙන ආකාරයන් මනින් ප්‍රත්‍යක්ෂ කළා. ඒ නිසා මහන්සේට ලෝක විදූ කියලා කියනවා. ලෝක විදූ නම් වෙනසේක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකයේ හිටිය දාන ධර්ම පුද්ගලයන් අංගුලිමාල, නාලාංගිරියක වැනි ඊටාම දරුණු මනුෂ්‍යයන් ගැන නෙවෙයි අමනුෂ්‍යයන් පවා තමයි වහන්සේගේ මෛත්‍රී විදහරින් ප්‍රඥා හස්තයෙන් දමනය කළා. ඒ නිසා වහන්සේට අනුත්තර පුරිසතම සාරතී කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවියන්ට, මිනිසුන්ට, සත්පුරුෂ කල්යාණ ලෝකයාට උත්තරීතර ශාස්ත්‍රවරයෙක් වුණා. මඟ නොමඟ කියාගෙන අඳුරෙහි අතපත ගාන ලෝකයාට ප්‍රඥා ලෝකෙ නැමැති මහා පාණ්ඩම දල්වාලන පෙරමඟ කවියෙක් වුණා, මාර්ගෝපදේශකයෙක් වුණා. උන්වහන්සේ අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය දුකින් පෙළෙන ලෝකයාට දේශනා කරනවා. දුකේ ස්වභාවය, දුකෙන් නිදහස් වීමේ මාර්ගය ලෝක සත්‍ය නැමැති පුදසුන මත අපමණ මෛත්‍රී කරුණාවෙන් පුදකලා. චතුරාර්ය සත්‍ය දේශනාව පුරා අවුරුදු 45 ලෝක සත්‍ය වෙන්නේ අපරිමිත කැපවීමකින් දේශනා කළා. ඒ නිසා මහන්සේ අපි බුද්ධ කියලා කියනවා. බුද්ධ නමසේක. බුදුරජාණන් වහන්සේ සතරපොත් පිරුවා වූ දානාදී පාරමිතා ඥාන සංසිරියට මහන්සේ ලෝක සත්‍යයේ දෙව් මිනිසුන්ගේ අපමණ පුදසෙහි වලට සුදුසේ බවට පත් වුණා. පිළිවන් පාලා වසර 2560 ගත වුණා. අර බුදුරජාණන් වහන්සේ වෙනේ ලෝකයේ අපමණ ආහාර පාන සිරු පිළිකර මල් පහන් ගිල ප්‍රසාදේ මෙහෙත් ආදී මේ අපමණ පූජාවන් උන්වහන්සේගේ ශ්‍රී නාමය වෙනුවෙන් උන්වහන්සේගේ අපරිමිත ගුණ සමුදායට පූජාවක් වශයෙන් දෙව් මිනිසුන් පහත් කරනවා. උන්වහන්සේගේ ධාතු වහන්සේලාට උන්වහන්සේ ආකාශ කරපු බඩු බාණ්ඩවලට සිවුරු පිළිකරවලට පාත්‍රවලට දාගම් හදලා උන්වහන්සේගේ කේස ධාතුවට සිරු මිනිසාය හදලා දෙවියන් මිනිසුන් අද පුදසයි කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ දේවල් පින්නම් කරලා මිනිසු සුවතිගාමි වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ අපමණ පුදසැහි ළමන්න භාග්‍ය සම්පන්න කෙනෙක් වුණා. ලෝකෙ උත්තරීතර භාග්‍ය සම්පන්න උතුමා බවට පත් වුණා. ඒ නිසා බුදුහාමුදුරන්ට භගවා කියනවා. මේ සියලු බුදුගුණ මාසික කරමින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ තුල මගේ සිත පිහිටවා ගන්නවා. අරහතේ නව බුදුගුණ මා මුල සිටින් අගට අගසිතන වරට සිහි කරමින් මගේ සිත වඩ වඩා බුදුගුණ තුල සමාධිමත් කර ගන්නට මා උත්සාහ ගන්නවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තානේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා ලෝක විදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා Mm-hmm. අරහන්නාගේ බුදු ගුණ වල බුදු සුවඳ මගේ ජීවිතයට දැනෙනවා. උන්වහන්සේ අපමණ කැපවීම කොට සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළේ දෙක් උන්වහන්සේ සඳහා පමණක් නෙවෙයි සසර දුක් නිවන සඳහා. අනාගතයේ මේ ලෝක පහළ වෙන මා වෙනුවෙන් උන්වහන්සේ මේක බොහෝ අරක කලින් ඇස් ඉස් මස්සේ ගන් දේලා අපමණ පරිත්‍යාගයක් අපමණ හැකිරීමක් සිදු කළා. ඒ සිදු කළේ මා වෙනුවෙන්, ඒ සිදු කළේ මාගේ සුමතිය වෙනුවෙන්, ඒ කැපවීම සිදු කළේ මාගේ විමුක්තිය වෙනුවෙන්. ඒ සම්බුදුතුමන්ට මගේ ජීවිතේ කරහැ කිය උපරිම කෘතඥතාවය උන්වහන්සේ පෙන්වා වදාළ සදා මගේ ලබන් කිරීම මා මගේ ජීවිත කාලයේ අප්‍රමාදීව ඒ සදා පණිවිඩය ඔස්සේ මගේ සිත කය වචනය උපරිම ලැසෙවීමට මා උත්සාහ කරනවා. මගේ සමීපතම ඥානීන්ට මෙතරම්ට මේ සඳහම් පරිවිඩේ ගායන කාණ්ඩ මා ජීවිතේ උපරිම පරිත්‍යාග කරනවා. මගේ එදිනෙදා කටයුතු කරන අතරේ මගේ කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය, මගේ ලක්ෂණ රූප සම්ප්‍රතිය, මගේ කුසලතා විශ්‍යාලක්ම ධර්මය හැසිරීම සඳහා ඒ සඳහන් පණිවිඩය මේ ලෝකය තුළ තව බොහෝ කාලයක් ස්ථාපිත කිරීම සඳහා මා උපරිම ලෙස කැප කරනවා. මගේ ධාරි, ශ්‍රමය, කාලය උපරිම ලෙස මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ජීවත් කරවන්නට මා කැප කරනවා. මමත් මේ සම්බුද්ධ ශාසනයෙන් ගත හැකි උපරිම ඵල මේ ජීවිතය තුළදී මා ලබා ගන්නවා. කිසිදු අභියෝගයකට, කිසිදු බලවේගයකට මගේ මේ ආධ්‍යාත්මික ශක්තිය දුර්වල කරන්නට මා කිසිදු අවස්ථාවකට දෙන්නේ නැහැ. දිනෙන් දින සීල සමාධි ප්‍රඥා නැමැති මේ ප්‍රතිපත්ති මානාව තුළ මාගේ ජීවිතේ පවත්වා ගන්නට මට කල හැකි උපරිම දේ මා සිදු කරනවා. සම්ප්‍රදාන වහන්සේ ලෝලෙමේ කළ අපරිමිත කැපවීම වෙනුවෙන් මට කල හැකි උපරිම ප්‍රසන්නතාවය ධර්මයේ හැසිරීම තුළින් මා දක්වනවා. මේ බුදුගුණ භාවනා වඩන අතරේ මගේ කය හැම වෙලාවෙම වෙනස් වුණා. මගේ සිතත් හැම මොහොතෙම වෙනස් වෙලා ගියා. මගේ සිතේ ඇති වෙච්ච හැම සිතෙල්ලක්ම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වුණා. මගේ කනට ඇහෙච්ච හැම ශබ්දයක්ම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වුණා. ඒ කිසිම අරමුණක් ඇස් කන ආදීන්ද්‍රිය වලට අයිති නෙවෙයි. ඒ කිසිම දෙයක් ස්ථිරව පවතින දෙයක් නෙවෙයි. ඒ නිසා හැම සිතිවිල්ලක්ම අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඒ හැම සිතිවිල්ලක්ම අනිත්‍ය නිසා එය දුක් සමාන යුක්තයි. පාලනය හැම සිතුවිල්ලක්ම අනිත්‍යතාවයට නැත්නම් නිසා ඒක දුක් ස්වභාවයෙන් තයි. ඒ නිසා සියලු මන්දකින් සියලුම සිතුවිලි දුක්ඛයි, දුක්ඛයි, දුක්ඛයි. මගේ සිතේ ඇතිවන හැම සිතුවිල්ලක්ම ඇතිවෙමින් නිරුද්ධ වෙනවා. ඒ කිසිම දෙයක් මා කැමති විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි අනාත්ම ස්වභාවය. ඒ නිසා මගේ සිත ඇතුළු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතේම හටගන්නවා, හැම මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිසායි අනිත්‍යයි. ඒ අනිත්‍යභාවයෙන් පීඩා විඳින නිසා ඒ ස්කන්ධ පංචකය දුක්ඛයි. ඒ වගේම මේ ස්කන්ධ පංචකය මා කැමති විදියට කැමති ආකාරයෙන් පවත්වා ගන්න බැහැ. මට කරන්න තියෙන්නේ ඒ ඇතිවීම නිරුද්ධ වීම නොවන දක්මේ ඒ නොයෙක් සිටීම පමණයි. ඒ නිසායි මේ ස්කන්ධ පංචකය රෝපාදී මේ පංචකය අනාත්මයි අනාත්මයි අනාත්මයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා සංඥාය පස්සති අත නින්දති දුම්හේ ඒස මංගෝ විසුන්දියා. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා. සම්බේ ධම්මා යදා පඤ්ඤාය පස්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා. සාදු සාදු සාදු. නයි මෙතුනි මේ වේලාව බුද්ධහනස්ති වඩපවස්තාව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය තුළ සම්බුද්ධත්වය තුළ අපේ හිත සමාධිමත් කිරීමත් ඒ සමාධිමත් වෙච්ච සිතින් ලෝක යථාර්ථය වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නුවණින් බැලීමත් අපුණේ කළේ තිනත්නේ බුදු දහමේ වඩන හැම භාවනාවකින්ම කෙරෙන්නේ මේ විදිහටයි. අපි මෙහිදී කරන්නේ ටිකෙන් ටික අපේ කාලය වැඩි කර ගැනීම තමයි අපි කරන්නේ. ඉතින් මෙතෙන්දී අපිට දිග වේලාවක් කරන්න වෙලාවක් නැති. අපි මේ ඉදිරි ජීවිතයට අපි මේ ගැඹුරුවක් මේ කරන්නේ. ඉතින් මෙතනින් ගන්න ශක්තිය ආදර්ශය පුහුණුව තමන්ගේ ජීවිතේ පුරාම ගෙන යන්නට ඕන. ඒක තමයි අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට මේ අත්පත්‍රිකායක එක පොලයක් අපි දුන්නා ස්පිරිචුවල් කැලෙන්ඩර් කියලා. ඒකේ දවසට විනාඩි 10ක් ඔය රෝස් පාට පොලේ තියෙන එක දවසට විනාඩි 10ක් තමන් කැමති භාවනා කරන්න වාඩි වෙලා කරන භාවනා පිළිවෙත මුලදී කරලා ඒකට එක ලකුණ දාන්න. විනාඩි 10ක් කරලා 10ක් කරලා නැතිනම් කමක් නැහැ. සමහර දවසට කෑය දෙක භාවනා කරන කෙනෙකුට නැති ඒවත් කරන්න දිගට ඒවතරට අමතරව මේක සඳහා විනාඩි 10ක් කැප කරන්න. මුලදී සමතේ වඩලා පස්සේ විනාඩියක් දෙක අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්න මේ ස්වභාවය. දැන් මේකේ ජනමාන වල ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා දක්වාම මේ වගුවේ තියෙනවා. දවසට විනාඩි 10 ගානක් කරලා හරියට ගන්න. සමහර දවස්වලදී පිනතුනේ කිසේ දවසට ගන්නේ 10ක් වැඩ කරන්න පුළුවන් කියලා. එහෙනම් තවත් 10ක් කළා අර ජනවාරි මාසයේ වටත් එක එක දාන්න. එහෙම ටිකක් දවස්සක් යනකොට හිතේ 20ක් වැඩ සම්මන්න කරන්න පුළුවන් කියලා. එහෙනම් තවත් 10ක් කළා ඉදිරි දවස්වලට දෙසැම්බර් 31 ඉඳන් උඩට දාගෙන ඉන්න. ටිකෙන් ටික වැඩි කරන්න. ටිකෙන් ටික බලන්න Taman දින වෙන හැටි. ටිකෙන් ටික වැඩි කියලා බලන්න පේන තුනි Taman දාන ඒ හැම එකේ ලකුණක්ම මෙහෙ මොඩලින් 100ක් වටිනවා කියලා හිතන්න. ඩොලර් 100ක් කියලා හිතන්න. ඊට වඩා වටිනවා. එහෙම කර කර ඉදිරියටත් මේ වගේම Taman ලැබෙයි. ඉදිරි වැඩසටහන් වලදී තමන් කාලයන් ගත වෙනකොට තමන්ට හිතෙයි ඔබ මේ ජීවිතයේ උපයපු ධනයට වඩා ධනයක් ඔබට ලැබෙන බව දැනෙන්නේ. ඒක මේ පොලේ ඉලක්කම් කිරීමේ කරක් නෙවෙයි. ඔබේ හිතට ඒ සතුටෙන්ම දැනෙනවා. දැනෙනවා විතරක් නෙවෙයි ඔබ කවදා හරි මේ ජීවිතය අතහැරලා යන දවසට ඔබට තේරෙයි ඔබ අතහරින දෙයට වඩා දෙයක් ඔබට දැන් තියෙනවා කියලා. ඔබට ඉතාම සතුටු සිතින් ඔබේ දරුවෝ ටික ඥාතීන් ටික ඔබ උපයපු ධනය ඔක්කොම ටික ඉතාම සතුටු සිතින් බලලා ඔබේ දෙනෙත් පියා ගන්න ඔබට එදා අවස්ථාව ලැබෙයි. එහෙම ලැබෙලා නම් ඔබ මේ අඛණ්ඩව කරන්න ඕන. සමහර දවස්වල වැඩ නිසා කරන්න බැරි වෙන පුළුවන්. කමක් නැහැ. හැබැයි පුළුවන් දවසට ඒකටත් එක කළා මේක සම්පූර්ණ කරගන්න බලන්න. ඒ වගේම ඉදිරියට ලැබෙන එක විනාඩි 10 ටිකක් වැඩි විය සමට විනාඩි 15ක් වේ විනාඩි 20ක් වේ එහෙම එහෙම වැඩිනවා. ඒකට කාලය සැලි සමාන්ත දැනෙනවා. තමන් මේ ජීවිතයේ උපයපු ධනියට වඩා මේ ආධ්‍යාත්මික ශක්තිය තමන් ජීවිතයේ තුළ ලබා ගන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි පිළිතුරු. කලක් යද්දී තමන්ගේ ශරීරයේ තියෙන කිට දුර්වල වෙන්නේ වයසට යද්දී සමහර පින්නතුන්ට මේ ශරීරය එපා වෙනවා. ශරීරයත් එක්ක ලොකු අමනාපයක් ඇති වෙනවා. මෙච්චර සනකපු ශරීරය මට සැලකුවේ නෑ නේද කියන හැඟීමක් එනවා. ඉක්මනටම මේ ශරීරයෙන් වෙන්වරයන් ඇත්නා කියලා සමහරක්ම හිතෙනවා. පින්නතුනේ මෙහෙම වඩපු කෙනාට අවදාවත් එහෙම හිතෙන්නේ නෑ. එයාගේ ශරීරය වයසට ගියත් එයාට මේ ශරීරය ගැන ලොකු ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වෙනවා. අනේ මේ මගේ ශරීරය වයසට ගියත් මේක නිකම්ම ගියේ නෑ. මම මේ දහම් මඟ වඩමින් ගියේ. අනේ මේ දහම් මඟ වඩන්න මට මේ ශරීරය හුඟක් උදව් කළා කියලා තමන්ගේ ශරීරය ගැන හුඟක් ප්‍රත්‍යක්ෂතාවයෙන් බලන්න පුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් ජීවිත කාලේ නොයෙක් විදිහේ පින්කම් කරන වෙන්න පුළුවන්. තමන්ගේ අම්මට තාත්තට සැලකපු හැටි, වැඩිහිටියන්ට ගරු කරපු හැටි, ස්වාමීන් වහන්සේලට දානි දීපු හැටි මේ ශාරීරිය තුලින් ඔබ දකිනවා. ඔබේ ලක්ෂණ ශාරීරිය මාන්‍ය සඳහා යදාගත්තේ නැහැ. ඔබේ ශාරීරිය අනුපසංග වෙනත් කෙනෙක්ගේ රාගය අවුස්සන්න ඔබ උපයෝගී කරගත්තේ නැහැ. ඔබේ ලක්ෂණ ශාරීරිය ඔබ දහම වෙනේ කැපකලා. ඔබේ ලක්ෂණ ශාරීරිය මෞදේමා පියන්නේ වැඩිහිටියන්ට උපස්ථාන කරන්න යදාගත්තා. ඔබේ ලක්ෂණ ශාරීරිය ඔබේ බුද්ධිය ස්වාමීන් වහන්සේලාට සිරුපස්සේ පූජා කරන්න යදාගත්තා කියලා ඔබේ ශරීරය ගැන ලොකු ප්‍රත්‍යක්ෂතාවයක් හද ගන්නවා. ඔබට කවදාවත් ශරීරය ගැන අකුසල් සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. පින්තුනේ මේකත් අපට දානෙන් ලැබෙන ප්‍රයෝජනයක්. ඒ වගේම පින්තුනේ ඔබ මේ මඩේදී උපරිම ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන උත්සාහ දරන අතරේ යම්කිසි අවස්ථාවක එවැනි උපරිම සත්‍යයට පත් වෙන බැරි වුණත් ඔබ මේ ජීවිතය අත්හරින පින්තුනේ මේ වඩා ඊගල මට්ටමක තමන්ගේ හිත තියාගෙන තමයි මේ ශරීරයක් හරින්නේ. මේට වඩා පහසුකම් තියෙන, මේට වඩා නිරෝගී භාවය තියෙන, මේට වඩා ධර්මයේ හැසිරෙන්න පුළුවන් කයකට ඔබේ හිත පිටුවාගෙන තමයි ඔබ මෙතනින් විඥාණය නිරුද්ධ කරන්නේ. ඔබේ සුචිත්තය තවත් ප්‍රතිසන්දියකට පිළිසෙන ගන්නේ මේට වඩා ඊගල තැනකට. ඒ ගැනත් ඔබට ලොකු සතුටක් ජීවිතේ ඇති කරගන්නට පුළුවන්. පින්තින අපි දැන් මුලින් කළේ බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කිරීම. ඒ ශ්‍රද්ධාව අපේ ජීවිතේ වැඩි වෙනකොට ධර්මයේ සඳහන් වෙනවා. ඒ ශ්‍රද්ධාව තමන්ගේ මේ සම මස් නහර ඇට ඇට මිදුරු කරා ගිහිල්ලා වීර්යයෙන් මේ දහම තුන හැසිරෙනට මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ගන්නට ලොකු වීර්යයක් ඇති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනකොට උන්වහන්සේ ගැන උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා, පැහැදීමක් ඇති වෙනවා. ඒ වගේම සද්ධර්ම අනුගමනය කරපු සරියුත් නුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන, ඒ වගේම චිත්තගෘහපති ආනන්ද මාතා වැනි ගෘහස්ථ ශ්‍රාවකයන් ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. අනේ මේ ධර්මමග මාත් යන්න ඕන නේද කියලා ඒ කෙරුවන් වෙත තාපස්සාමික වෙනවා. සද්ධාජාත උපසංකමති උපසංකමේත්වා කය පාසති. ඒ කෙරුවන් වෙත එන මිලා කෙරුවන් ඇසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. උපසංකමන්තෝ සෝතං ඕදහති. තව තවත් කන් දෙක විවෘත කළ ධම්ම අහනවා. පෝහිත සෝතෝ ධම්මං සුනාති. ධර්මය අහලා සුත්වා ධම්මං ධාරේති. අහු ධර්මයේ හිතේ දරාගෙන දත්වා ධම්මාන අත්තං උපපරික්ෂති. ඒ දරාගත්තු ධර්මයේ නිතර මෙනෙහි කරලා තමන්ගේ දැක්ම දිනු කරගෙන සක්මත් කරගෙන තව තවත් මේ ධර්මයේ ඉදිරියට යන්නට තමන් වීර්යයක් ඇති කරගන්නවා. මේක තමයි බුදුගුණ භාවනා වැඩීමෙන් අපට ලැබෙන ආරක්ෂාව. එනිසා තමයි බුද්ධ ඥානසිකය ආරක්ෂක භාවනා විදියට අපි භාවිත කරන්නේ. මේක නිතරම දිනපතා කරන භාවනා විදියට තමයි අපි පුහුණු කරන්නේ භාවනා කරන හැටියට. ඒ වගේම පින්වත්නි ඊළඟ භාවනා ක්‍රමය තමයි මෛත්‍රී වැඩීම. අපේ හිතට නිතරම පීඩාගෙන දෙන ප්‍රධානම කාරණයක් තමයි අමනාපය. අනිත්‍යයේ වැරදි අනුපාඩුකම් වලදී අපේ හිතේ තියෙන විරසක බව ගැටුම තිබෙනුනේ අපිට බොහෝ වෙලාවට අපේ හිතට පීඩාවක් ගෙන දෙනවා. අන්නේ පීඩාව හිතට නොයන සම්පින්නතුනේ අපි හැකිතාම දුරට මෛත්‍රිය වඩන්න ඕන. මේ ජීවිත කාලේ මුණගෙන එන අය ඇතැමිට දුරස්ථය වුණත් පින්නතුනේ සසරේන ගමනේදී මේ බොහෝ දෙනේ අපේ අමතාත්වයට හිටියයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අපිට මුණගෙන එන මිනිස්යන පරිත්‍රාක් නෙවෙයි හැම සත්‍යයන් අතරින්ම අපට අමතාත නොවෙච්ච කවුරුවත් නැහැ කියලා. අපේ දූ දරුවන් වෙච්ච නොවෙච්ච අපේ සහෝදර සහෝදරයන් නොවෙච්ච කිසියම් කෙනෙක් මේ ලෝකේ නැහැ. මිනිස්යන අතර විතරක් නෙවෙයි සත්තුන් අතරවත් එහෙම කෙනෙක් නැහැ කියලා. ඒ හැම දෙනෙක්ම අපට අතීත ආත්ම භවවලදී අමතාත වෙච්චය අපව කිරෙන් දහඩියෙන් ශ්‍රමයෙන් පෝෂණය කරපුවායි. ඉතින් ඒ අයට කොච්චර නම් කෘතඥ ඕනද, කොයිතරම් උදව් කරන්න ඕනද, ඒ තරම් මේ ජීවිත කාලයේ අපි වෙනුවෙන් වාහනේ මහන්සිල වැඩ කරනවා. ඔබ මේ ලස්සන පරිසරයේදී ඇතැමිට රැස්සෙත් යන දෙමේ ඔබ වෙනුවෙන් එළවලු වගා කරන, පළතුරු වගා කරන, පාරවල් හදන ඉන්නවා. අවුවේ ඉඳගෙන රැස්සෙත් යන දෙමේ බොහෝ දුෂ්කරතා මැදේ ඔබට මේ පහසුකම් දෙන්න බොහෝ දෙනෙක් ක්‍රියා කරනවා. ඉතින් යාය හැම දිනෙක හිම අපි මෙසේකින් සෙත්පදන්නට ඕන. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයන් විදිහට අපි වා දුරට වෙන කෙනෙක් ඉවසනට වඩා ඉවසනට ඕන. කෙනෙක් අනුපාදවෙදී සාමාන්‍ය කෙනෙක් එකවතාවක් ඉවසනවා නම් බුදුහාමුදුර සරණ ගියපු ශ්‍රාවකයන් විදිහට අපි දහවතාවක් ඉවසනට ඕන. ඒක තමයි වෙන දින අපි බුදුරජාණන් වහන්සේ දෙකරන ගෞරවය. ඒක තමයි අපි ධර්මයෙන් දන්නයි හැටියට අපේ ජීවිතවල සිදියුතු වෙනස. ඒ සඳහා පිනවන මෛත්‍රිය වැඩීම බෙහෙවින්ම වැඩ කරනවා. හරිනෙ මේක සූත්‍රයෙන් දැක් වෙනවා. යම්නම් සන්තම් පදම විසමෙච්ච යම් සාන්ත පදයක් කෙරෙහි දිවිසෙනට කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා ඒ ශාන්ත නිවිසෙන මාර්ගයේදී ප්‍රධානම අංගයක් තමයි තමන් වඩන්න ඕන සම්බේ සත්තා බවන්තු සුඛිතාතිය. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙත් සිතින් සෙත්පදන්නේ. ඒ කනිත්සයට කරන ආශිර්වාදයක් විතරක් නෙවෙයි අපේ මනසේ තියෙන අමනාපකම් දුර වෙලා මනසේ තියෙන අපිරිසිදු සිතුවිලි අයින් වෙලා සිත පිරිසිදු වෙලා සිතේ සතුට සහනය ලැබෙනට සිතේ ලක්ෂණ වැඩි කරගන්නට කරන උපක්‍රමයක්. ඒ මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ. ඒ මෛත්‍රිය කියන කෙනා අනිත්‍යගේ දුකෙදි පිහිට වෙනවා. ඒ අම්මා කරුණාවන්ත. ඒ තරක් නෙවෙයි. එතන අනිත්‍යගේ දිනුනේදී වාස සතුට වෙනවා. වෙනත් කෙනෙක් විභාගයක් පාස් වෙනකොට, ඉහළ රැකියාවක් ගන්නකොට, හොඳ ලක්ෂණ රූපෙකින් ඉන්නකොට, වැඩ කටයුතු සාර්ථක වෙනකොට, හොඳ වාහනයක් ගියක් ඉදමන් ගන්නකොට එතනත් තමන්ගේම ධර්මයෙන් බිය වෙනවා වගේ දැකලා වා සතුට වෙනවා. ඔබට උදව්වක් කරන්න පුළුවන් නම් පොඩි දෙයකින් හරි යට උදව්වක් කරනවා. අනේ තවල් දින වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තමයි දිනතුනි මෛත්‍රියෙන් අපට ලැබෙන සුවය. ඒ වගේම උපේක්ෂාවත් වෙනවා. සමහර කෙනෙක්ට අපිට යන්න බල පාණේ කරන්න බැහැ. අපේ දරුවෝ වෙන්න පුළුවන්. දරුවෝ කවදාවත් අපෙන් වෙන්නේ නැහැ. ඈතට යනවා. ඇතැමෙන දරුවන්ගේ ඥාතිගේ කර්ම ශක්තිය නිසා ගැණුවෙක් පිළි දෙරෝපණ පත් වෙනවා. නොයෙක් ඥාති කොට පත් වෙනවා. ඒවලුම නැතිගේ සාරක සම්පත්තියම පත් වෙනවා. මෙන්න මේ දෙපැත්තම කෙරෙහි වා උපේක්ෂා සාහිත වෙනවා. මෙන්න මේ විදිහට කියන තුන මෛත්‍රිය වඩන කෙනා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණය වඩන කෙනෙක් වඩ පත් වෙනවා. බ්‍රහ්ම විහරණය කියන්නේ බ්‍රහ්මයන් වාසය කරන තැනේ මනස ශරීරයෙන් දරාගෙන කයින් මනසෙත් ඉඳගෙන පිනතුනි ඔබට හිතෙන් ඔබට මනසෙන් බ්‍රහ්මයෙන් පගින්න පුළුවන් මාවත බුදුදහම තුළ දේශනා කරනවා. ඒ තුළින් පිනතුනි ඔබට කයක දැනෙන මහලු භාවය ශාරීරික අපහසුතා වාග් දේවන් පිනතුනි මගේ හැරි යනවා. ඊට වඩා අපේ මනස තීන වෙනකොට සතුට වැඩි වෙනවා. කායික දුර්වලතාවයන් තමයි නොදෙන යනවා. ඒ ඊට වඩා තමන්ගේ දෙය සතුට වැඩි තමන්ගේ මානසික ඒකාග්‍රතාවයේ සුවේ ඊට වඩා වැඩි. එනිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ මණ්ඩපේය මිදම් බික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ ශාස්ත්‍ර බ්‍රහ්මචර්යාව හරියට පිපාසිත කෙනෙකුට කුසගින් ඉන්න කෙනෙකුට දෙන හරියට මේ වදයක් වගේ මිහිරි පානයක් වගේ කියලා. ඒක සාපේන තුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මිහිරි පානය පානය කරන්න කියලා. ඒ මිහිරි පානයේ රස විඳ ගන්න කියලා. ධම්මෝසද සමන්නත්ති ඒකම් පිවද වික්ඛෝ කියලා කියනවා. ධර්මයේ සමාන ඖෂධයක් මිහිරි පානයක් තාම නැහැ. මේ මිහිරි පානය පානය කරන්න කියලා බුදුහාමුදුර අපට ආරාධනා කරනවා. තින තින අපි වා ප්‍රාර්ථනා කරයි. අපි සතර වූවා දුක් විඳපුවාය. එතනට සමාන ආත්ම භවවල අපි අපාද කෙරෙනා කල්පනා දුකින්නේ නැති සමාන ආත්ම භවවල මනුස්ස ලෝකෙ ඉපදিলা යුද්ධ පවතින දුෂ්කර ප්‍රදේශ ඉපදিলা ආත්ම භව සියලාන අපි ගත කරන්නේ නැති සමාන ආත්ම භවවල ඉපදিলা ලෙඩ රෝගෙ හැදিলা අංග විකලෙනා ආබාධිත වෙනවා දුක් විඳින කැටි අපි සමාන ආත්ම භවවල හුවා දුක්පත් වෙලා ඉපදিলা මුළු ජීවිත කාලයක්ම ගියක් හදාගන්න අපි මහන්සි වෙන්නේ නැති මුළු ජීවිත කාලෙම අපි ණයකට ගෙවන කාලයකට කරන්නේ. එහෙම වෙන ගමනේ පිටින් අපි ප්‍රාර්ථනා කරන්නේ නැති. අනේ හොඳ හැකියාවක් ලබන්න, හොඳ නිරෝගී ශරීරයක් ලබන්න, හොඳ පහසු වටපිටාවක් ලබන්න. එහෙම ලැබුණොත් මම දිගටම භාවනා කරනවා, ධර්මයෙන් හැසිරෙනවා, දන් දෙනවා කියලා ඔය ප්‍රාර්ථනා කරන්නේ නැති. අන්න ඒ ප්‍රාර්ථනා විදිහට තමයි වෙනතුනේ. ඔබ අද මේ පහසු ගන්නක ලැබුවේ. මේක නිකන් ලැබෙච්චලක් නෙවෙයි. මේ කමට බොහෝ දෙනාට අමතකයි. ඒ අමතක දෙය නැවත මතක් කළ දෙන්න පිනතුනේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ. අපි වගේ සාමාන්‍යයෙක් නෙවෙයි. මේ පිනතුන අහලා තියෙනවා අපේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ සාරත්සංගේ කල්පලක්ෂයක් පෙරුම් පුරේන ගමනේදී මේක පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මේ කැනැත්තා ජෝතිපාල කියලා මානව කෙනෙක් ඉපදුනා. ඒ ඉපදෙච්ච මේ කුමාරයාට බුදුහාමුදුරුවෝ හඳුනගන්න බැරි වුණා. බුදුවරු 23 දෙනෙකුගේ නිවති ගරණගත්තු මේ කෙනාගේ යහළුවා ගැටේ කාර කිහිප වතාවක් කිව්ව යම යහළුවා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ ඉන්න අපි ගිහිල්ලා කතා කරමු. ධර්මයේ හැසිරෙමු ධර්මයේ හමු කියලා. නමුත් වෙනතුනට අවස්ථා ගානකදී උත්සාහ කරන්න සිදු වුණා කිමඩ කෙස් රැකින් අල්ලන් ගිය බුදුහාමුදුරුවෝ. එහෙම කිව්ව තැන බුදුහාමුදුරුවෝ හඳුනා දුන්නේ මේ කවුද? මේ නිකන් කෙනෙක් නෙවෙයි සාරංසංගේ කල්පලක්ෂයන් පෙරම් පුර විතරක් නෙවෙයි බුදුවරු 23 දෙනෙක්ගෙන් අනිවාර්යයෙන්ම අහවල් කාලේ අහවල් ස්ථානයේ අහවල් නමේ අහවල් දෙමව්පියන්ගේ දරුවෙක් පිළිපදිනා අසවල් කාලේ මේ බුදු වෙනවා කියලා සපත කරපෝ මේ කෙනුරක් වෙනතේ කාලෙකදී වැසී ගිය මේ මතකයේ වැසී ගිය තිනොතනිය ඔබ පතරක් ඇති වගේ බෝසත්වරු ඔබ අතරක් ඇති වාස්සතර පින් කරලා ආපු අය ඇතැමෙන්න බණ කියන මට වඩා සද්ධා දේන්ද්‍රය ධර්ම දිනු කරපු අය ඔබ අතර ඇති. ඔබේ දරුවන් අතර ඇති. ඒ නිසා ඒ අයට අපි මේ සදහාමඟ දායක කරන්න ඕන. ඒ යන ගමනේදී පින්නතුනේ මෛත්‍රී වැඩීම ඉතාම වැදගත් භාවනාවක්. ඒකෙන් අපේ මනසේ සහනයක් වාදී වෙනවා. ඒ නිසා අපි දැන් ටික වේලාවක් මෙත් වැඩමු. මෛත්‍රී වැඩමින් අපේ සිත එක අරමුණක සමාධිමත් කරගන්නට ලෝසකම් වෙත්තේ මෙත් සිතින් සෙත් ඇතිවීමට අපි ටික වේලාවක් කාලය ගත කරමු. හොඳයි, පින්නතින ඔබේ ශරීරයයි තාම පහසු විදියට තියාගන්න. ශරීරයේ සැහැල්ලුව තියාගන්න. හොඳට තමන්ගේ ශරීරය සැහැල්ලු කරගෙන පහසු විදියට වාඩි වෙලා වම් අත උගෙන් දකුණු අත තියාගෙන අපි දැන් මෛත්‍රී වර්ණය සූදානම් වෙන්නේ. ඔබේ ශරීරය ගැන හොඳට සිහිය ඇති කරගන්න. දෙපයේ ඉඳන් හිස දක්වා, දෙපය, දන හිස, දෑත, වැලමිට, උදරය, උර හිස, බෙල්ල, හිස කියන මේ ශාරීරික අවයව ගැන හොඳට සිහිය ඇති කරගන්න. දෙපතුලේ සිට හිස දක්වා තමන් පිළිගෙන ඉරියව්වගෙන තමන්ගේ අවධානය සිහියට ගන්න. දැන් ඔබට දැනෙන්නේ ඔබේ ශරීරයේ හුස්ම ගැනීම හා පිළිගැනීම පමණයි. මේ අවස්ථාවේදී ඔබට හුස්ම ස්පර්ශ වෙන ස්ථානය වෙන නාසයේ කෙළවර හෝ උඩුතල කෙළවර ඒ හුස්ම ස්පර්ශන ස්ථානයට ආශ්‍රිතව මම මගේ සිහිය පවත්වා ගන්නවා. මම සම්පූර්ණයෙන්ම වර්තමානයේ මගේ සිත තියාගන්න උත්සාහ කරනවා. අතීතය ගැන මම සිහි කරන්නේ නැහැ. අනාගතය සිහි කරන්නේ නැහැ. වර්තමාන මේ මොහොත තුළ සිහිය පවත්වා ගැනීමෙන් මම ලෝසතුන් වෙත මෙත් සිත වඩනවා. මුලින්ම මට මෙත් වඩනවා. අනතුරුව මෙතෙන් පටන් සිටින විශ්වයේ සියලුම සත්‍යයන්ට මම මෙත් සිතින් සෙත් වඩනවා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. දුකින් මිදෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා. නිරෝගී වෙම්වා. සුවපත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මාමින්ම නිදුක් වෙත්වා

Sunday මගේ හිත හැම මොහොතෙම සිතුවිලි ඇති වුණා නැති වුණා. ඒ හැම සිතුවිල්ලක්ම අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. ඒ වගේ මේ කිසිදු සිතුවිල්ලක් මට කියලා පාලනය කරන්න බෑ අනාත්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සාදු සාදු සාදු. මන්දේ පින්නතුනි බුද්ධ පූජාව පූජා කරන්නට සූදානම් කරන පින්නතුන් ඒවා උරුමහල් දැනගෙන නැත. අපේ තාවමතකෙන් බුද්ධ පූජාව පවත්වනවා. ඉනතරව දහවල්ගේ ඔබට ලැබෙනවා. 12 මාර වෙනකන් විවේකව ගත කරන්න පුළුවන්. ඔබේ විවේකය ඔබට හමුදා කරන විදියට අනිත් කෙනාට බාධාවක් නොවන විදියට උපරිම ලෙස පවත්වා ගන්නට පිණිසොන් අදිස්ථාන කරගන්න. අද දින සිදු කරන හැම දෙයක්ම තමන්ගේ කුසල් වැඩෙන විදියට සිද දින වෙන විදියට සියලුම දේවල් සංසා ගන්නට තමන් උත්සාහවන්ත වන්නට තමන්ට සංසර ලැබීච්ච මහා පුණ්‍ය මහිමේ ආනිසංසයක් විදියට අපට ලැබුණු මේ සම්බුද්ධ ශාසනය තුළ උපරිම ලෙස සීල සමාධි ප්‍රඥා දිනු කරන්නට අපි වෙලදරන අවස්ථාව තිනුතුනි. මේක තමයි ඇත්තටම අපේ ජීවිතවලට අපි කරන උපකාරය. අපි ඇත්තටම ජීවිතෙන් ගන්න ප්‍රයෝජනයක් මේකයි. අපිට කියන දුව දරුවන් කාලේ අපේ ඈත්ල යනවා. අපේ ජීවිතේන දේවල් වෙන උත්කයෙන් යනවා. අපේ ජීවිතේ සැමය උරුමය තමයි අපි රැස් කරගන්නේ. හොඳයි, කවුරු සාදු කාර්යයක් දෙන එකට කවුරු සහභාගී වුණාද? හැම දෙනාම ඔබ මාතෙනි වූ වගේ හිතලා කවුරුත් නැවත තවත් සාදු කාර්යයක් දෙන්න. දැන් මෙතන අපි දැන් ගාථා කියලා වන්දනා කරමු. උදෑසන බුදු පූජා පැවැත්වුවා වගේම දහවලත් ඉතාම සන්ධාවෙන් ඔබේ දෑතින් සකසාගෙන ආපු මේ දානේ අගර කොටසයි මේ බුදු පූජාවසෙන් පූජා කරන්නේ. ඉතින් අද දානය ඔබමයි සකසාගෙන ආවේ. ඉතින් පින්තුන් හැම දිනෙකම බොහොමත්ම සන්ධාවෙන් තමගේ ධාර්මික ධනෙන් සකසාගත්තු මේ දානේ මුල් කොටස අපේ සරණ ගිය අපේ ශාස්ත්‍රෝ අපට මඟ නමුද කියා දුන්නු නිවේ සැනසෙන මාවත කියා දීපු බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායට සම්බුද්ධ පූජාවසෙන් පූජා කරමු, පූජා වේවා කියලා අපි ගාථා කියලා පූජා පූජා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡ වන්දාමි චේතියං සම්වන් සම්රකානේ සුපතිත්තේතං සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සතරං සතරං ආනියන් නුපෙන් අනුකම්ප සම්පන්ති සින්දි